පැමිණීම තහවුරු කරන කිදෙන්නේ ආතලි සම්පිත රණවක මහත්මයා. ඒ මහත්මයාගේ සහභාගිත්වය අපට එනවා සම්පූර්ණ වුණා. අපි එතුමාගේ පැමිණීම අපි ස්ථිර කරගෙන